නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දහරාජ මහන්තාච යේ බාලායේච පණ්ඩිතා සම්දේ මච්චෝ වසං යන්ති සම්දේ මච්චෝ පරායනාති. ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය අවසරයි සැදැහැවත් කෘතවේදී පින්නතුනි, සම්බුදාලෝක විහාරයේට මේ අවස්ථාවේදී රැස්වෙච්ච ඔබ හැම දෙනාම ඉතාම වැදගත් කෘතවේදී පින්කමක් සිදු කරන අවස්ථාව. මේ විහාරස්ථානයේ වැඩ සිටින චන්දරතන ස්වාමීන් වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කරන පුණ්‍යානුමෝදනා පින්කමට, පාංශුකුළු පින්කමට ඔබ සහභාගී වෙන අවස්ථාව. මම හිතන්නේ මේ අවස්ථාවේදී මේ පින්කමේ වැදගත්කම ගැන පින්තුන් සිහිපත් කළ යුතු අවස්ථාව. ඇයි අපි මේ වගේ පින්කමක් කළ යුත්තේ කියන එක. ඔබ ඇතැම් විට ඔබේ ළඟම ඥාතියෙක්, අම්ම තාත්තා වගේ කෙනෙක් මිය ගියාම ඔබත් මේ වගේ පුණ්‍යානුමෝදනා කරනවා, පාංශුකුළු පින්කමක් කරනවා. ඒ විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් ඇයි අපි මේ ආකාරයට රැස් වෙලා මෙවැනි පින්කමක් කරන්නේ කියන හැඟීම, මෙහි අර්ථය අපි තේරුම් ගන්නට ඕන. විශේෂයෙන්ම පින්තුනි, ස්වාමීන් වහන්සේ කෙනෙක් අපවත් වුණු අවස්ථාවේදී අපේ චාරිත්‍රයක් ඇදෙන මේක බලත් මේක පිටපස්සේ ලොකු අර්ථයක් ගුණයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ කෙනෙක් අපවත් වුණාට පස්සේ අපි විශ්වාස කරන බොහෝ විට සුගතිගාමී වෙනවා කියලා. ඒ වුණත් අපේ කළගුණ දන්න අය හැටියට මේක අපි යුතුකමක් විදියට සැලකන කරන්නේ. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරන්නට, ස්වාමීන් වහන්සේ කෙනෙක් දරුවෙක් වශයෙන් මේ ලෝකයට දිවිව කරන්නට අම්ම තාත්තා දෙන්න ලොකු කැපවීමක් කරනවා. ඒ කැපවීමෙන් පස්සේ ස්වාමීන් වහන්සේ කෙනෙක් නිර්මාණය කරලා මේ සමාජයට දායාද කරන්නට සුවිශාල කැපවීමක් කරන්නේ ඒ ස්වාමීන් වහන්සේ පැමිණි කරන ගුරු හාමුදුරුවෝ. ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ජීවිතයේ පැවිදිුණාට පස්සේ උන්වහන්සේ නැවත ඉපදුණු කෙනෙක් විදිහට සැලකන්නේ, ආර්ය ජාතියේ උපදින කෙනෙක් හැටියට සැලකන්නේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් පැවිදිුණාට පස්සේ උන්වහන්සේගේ උපන්දිනය විදිහට සැලකන්නේ පැවිදි වෙච්ච දවසේ. ස්වාමීන් වහන්සේ කෙනෙක් පැවිදුණාම අම්ම තාත්තා විදිහට සැලකන්නේ උන්වහන්සේගේ ආචාර උපාධිය ස්වාමීන් වහන්සේලා. ඉතින් ඒ ගුරු හාමුදුරුවෝ පුත්‍ර ස්නේහයෙන් මේ ස්වාමීන් වහන්සේලා නිර්මාණය කරලා සමාජයට දායාද කරනවා. මේ විහාරස්ථාන මේ විදිහට ලක්ෂණ තියෙන්නේ මේ ස්වාමීන් වහන්සේලාගේ කැපවීම නිසා. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙක් නිර්මාණය වෙන්නේ නිකන් නෙවෙයි පිළිතුරු. නිකන් ආවට ගියාට ස්වාමීන් වහන්සේ කෙනෙක් සකස් කරන්න බෑ. ඒ පිටපස්සේ ඉන්න ලොකු හාමුදුරුවෝ නිහඬව නොපෙනී මහා ලොකු සේවයක් කරනවා. කුඩා කාලේ ස්වාමීන් වහන්සේ කෙනෙක් පන්සලට ආවහම ඒ කුඩා දරුවාට අවශ්‍ය කරන කායික, මානසික, භෞතික සියලුම දේවල් ඒ ස්වාමීන් වහන්සේ විසින් සපයනවා. ලෙඩ දුකක් හැදුනහම වෛද්‍යවරයෙක් වගේ කටයුතු කරනවා. ආදරයේ සෙනෙහස අවශ්‍ය තැනදී අම්ම කෙනෙක්, තාත්තා කෙනෙක් වගේ කටයුතු කරනවා. බඩගින්නක් වුණහම ගෙදර අම්මා වගේ ඒ කුසගින්න නිවනවා. මේ සියල්ලක් මහදර තමයි මේ සමාජයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් දෙන්නේ. විශේෂයෙන් පිළිතුනේ ශ්‍රී ලාංකික සමාජය තුළ අපේ අම්මලා තාත්තලා ධර්මයේ සාසනෙ පූජා කිරීම සුවිශේෂී කාර්යයක් විදිහට සැලකනවා. තමන්ට ලැබෙන දරුවන් අතරින් ඊටාම ලක්ෂණ පින්වත්, බුද්ධිමත්, දක්ෂම දරුවා තමයි සාසනෙ පූජා කරන්නේ. ඔබ ඕනෑම පවුලක බලන්න, ඒ පැවිදි වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ පවුල ගැන ඔබ විමසලා බලන්න. ඒ පවුලේ දරුවෝ 10 දෙනෙක් සිටියත් ඒ දරුවන් හැම දෙනාගෙන්ම ඉතාම දක්ෂම, ලස්සනම, බුද්ධිමත්ම, පින්වන්තම දරුවා තමයි සාසනෙ පූජා කරන්නේ. ඉතින් පින්තුනේ අම්මලා තාත්තලා ලොකු පරිත්‍යාගයක් කරනවා. ඔබ කල්පනා කරන්න බලන්න ඔබට ඒ පරිත්‍යාගය කරන්න පුළුවන්ද කියලා. ඒක සුළුපටු දෙයක් නෙවෙයි පින්තුනේ. ඒ පරිත්‍යාගය අම්ම තාත්තලා කරාට පස්සේ ඊළඟ කාර්යභාරය කරන්නේ ලොකු හාමුදුරුවෝ. මුලින්ම සිවුර අඳින හැටි අඳින හැටි උගන්වනවා. ඊට පස්සේ උන්වහන්සේගේ නම කියනවා, සිල් සමාදන් කරවනවා. මේ සියලුම දේවල් මේ ස්වාමීන් වහන්සේ කළා. අධ්‍යාපනය ලබා දීලා, ශික්ෂණ ඇති කරලා, සමාජෙ ඉදිරියට ගිහිල්ලා පන්සල් දෙන්නේ මෙහෙමයි, බණ ටිකක් කියන්නේ මෙහෙමයි, පිරිත් කියන්නේ මෙහෙමයි, කෙනෙක් ආවහම ඉදිරියට ගිහිල්ලා කටයුතු කරන්නේ මෙහෙමයි කියලා මේ සියලුම දේවල් පුහුණු කරන පිණිස. ඒ පුරුදු කරන පුහුණු කරන ස්වාමීන් වහන්සේ කොයිතරම් දුරක් යනවද? අධ්‍යාපන ක්ෂේත්‍රය යන පුළුවන් ඉහළම ක්ෂේත්‍රවලට යනවා. ශ්‍රී ලංකාවේ ගත්තත් ඔබ දන්නවා ඇති, ඇතැමිට ස්වාමීන් වහන්සේලා 10 දෙනෙක් උසස් පෙළ විභාගේ ලිව්වදී ඇතැමිට 10 දෙනාම උසස් පෙළ සමත්වන විශ්වවිද්‍යාලයට, ඇතැමිට ගිහි අය 100ක් උසස් පෙළ විභාගේ ලිව්වොත් ගිහියන් දෙන්නේ 3 දෙනා විශ්වවිද්‍යාල යන පුළුවන්කම තියෙනවා. මේ දක්ෂතාවයට ස්වාමීන් වහන්සේගෙන සකස් කරන්නේ නිකන් නෙවෙයි, ඔබේ දරුවා නම් ඇතැමිට උදේ ඉඳන් හැ වෙනකම්ම පාඩම් කරන එක විතරයි කරන්නේ. ඔබ අනිත් ඔක්කොම ටික කරනවා, සපතු දෙක දාන එක ඉඳන් කරනවා. නම ස්වාමීන් වහන්සේ කෙනෙක් එහෙම නෙවෙයි, උදේ අවදි වෙලා අතුපතු ගාලා බුදුන් ඇඳලා පරමලස් කරලා දානශාලාව හදලා ලොකු හාමුදුරන්ට දානේ පූජා කරලා ඔක්කොම කරලා ලොකු හාමුදුරන්ට වැඳලා තමයි පන්සලේ යන්නේ. ඒ ගිහිල්ලා ඉල ඉගෙනගෙන ඇවිල්ලා ආයේ ඊට පස්සේ පන්සලේ තියෙන සියලු පුදුමහත් කටයුතු සිදු කරනවා. මෙහෙම කරන හදන මේ පොඩි හාමුදුරුවෝ කොයිතරම් දුරක් යනවද? ඔබ දන්නවා ඉන්දියාවේ රජකල ධර්මාශෝක රජතුමා අශෝක රජතුමා උඩුමහල් තලයේ ඉඳගෙන සිටි අසහනෙන් සක්මන් කරමින් ඉන අවස්ථාවේදී අර සක් හැවිරිදී නිග්‍රෝධ කුඩා පොඩි හාමුදුරු දකිනවා. උන්වහන්සේට මාලිගාවට වඩින්න කියලා කියනවා. වැඩියට පස්සේ මේ කුඩා ස්වාමීන් වහන්සේට කියනවා සුදුසු වසුණක් බලා වාඩි වෙන්න කියලා. මේ අවුරුදු 7 ස්වාමීන් වහන්සේ නිකන් කෙනෙක් අභියස නෙවෙයි, නිකන් සාමාන්‍ය රජ කෙනෙක් නෙවෙයි, අධිරාජ්‍ය හමුවේ මේ ඉන්නේ. 10,000කට වඩා මිනිසුන් ඝාතනය කරලා, තවත් 100,000ක් මිනිසුන් ආබාධිත කරලා, කාලික මහා යුද්ධේ වැනි අතිශය ක්‍රෝර විදිහේ යුද්ධ කරපු මහා ප්‍රතාපවත් රජ කෙනෙක් අභියස මේ කුඩා ස්වාමීන් වහන්සේ හැදෙන්න කොහොමද? සුදුසු වසුණක් බලා වාඩි වෙන කිව්වහම බැලුව වටපිට තව ලොකු හාමුදුරු කෙනෙක් ඉන්නවද කියලා කවුරුවත් නැහැ. වාඩි වුණේ සිංහාසනේ. රජතුමාගේ අතට පාත්‍රය දීලා සිංහාසනේ වාඩි වුණා. මේ තත්ත්වයට හදන්නේ කවුද? මේ හදන්නේ පිටපත් ඉන්න ලොකු හාමුදුරු පැවිදි කරපු ස්වාමීන් වහන්සේ මේ තරම් අභිමානයක් මේ ස්වාමීන් වහන්සේට ලබා දීලා ලොකු කැපවීමක් කරනවා. ඉතින් මෙන්න මේ නිසායි අපි ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ සමාජයට දායාද කරන්නේ. උන්වහන්සේගේ පිටපස්සේ හරියට ඉන්විසිබල් හෑන්ඩ් එකක් වගේ ඉඳගෙන, අධිහස්තියක් වගේ ඉඳගෙන මේ ලොකු හාමුදුරු ලොකු කැපවීමක් කරනවා. ඒ පුරාණ ස්වාමීන් වහන්සේලාගේ අකීකරුකම් බොහෝ ඉවසනවා. ඒවට සමාව දෙනවා. අවශ්‍ය තැන්වලදී දඬුවම් දෙනවා. අධ්‍යාපනය ලබා දෙනවා. සිරිත්‍රිත් උගන්වනවා. ඇත්තටම විදිය මේ සියල්ලක්ම පුහුණු කරන පින්නතේ හාමුදුරු කෙනෙක් විදියට. ඔබ දරුවන්ට ලබා දෙන අධ්‍යාපනයම ලබා දෙනවා. භාෂා ඥානය ලබා දෙනවා. ශික්ෂණය ලබා දෙනවා. ලෝකේ ඕනම රටකට ගිහිල්ලා ඕනම සමාජයක් අභියස ඉහළටම යන්නට මේ ලොකු හාමුදුරුව පිටපස්සෙන් ඉඳගෙන මහා කැපවීමක් කරනවා. බලන්න පින්නතුනි, අපේ ගෙදරට රජේ රජතුමා ආවත් රජතුමාට පුතුව දීලා අපි බිමි මාරි වෙන්නේ නැහැ. අපේ ගෙදරට රජේ රජතුමා ආවත් කෑම ටිකක් දීලා කවදාවත් රජතුමාට අපි වඳින්නේ නැහැ. නමුත් පින්නතුනි, අපේ ගෙදරට කුඩා හාමුදුරු කෙනෙක් ආවත් ස්වාමීන් වහන්සේට දානේ පූජා කරලා අපි වඳිනවා. ස්වාමීන් වහන්සේට ආසනය දීලා අපි බිම වාඩි වෙනවා. මේ ගෞරවය අපි බුදුහාමුදුරන්ට සංඝයා වහන්සේට හැර වෙන කාටවත් අපි කරන්නේ නැහැ. අපි අම්මගේ තාත්තරත් මෙච්චරක් සැලකන්නේ නැහැ. ඇයි මෙච්චර සැලකලා මේ වගේ ඉහළ තැනකට යන්නට? ඇයි සුදුසුකම? ඒ තමයි වහන්සේගේ ශික්ෂණය, ධර්මඥානය, ආධ්‍යාත්මික දියුණුව මේ සියල්ලක්ම සකස් කරගන්නට මේ ස්වාමීන් වහන්සේට හැකියාව ලැබුණේ ගුරුහාමුදුරුවෝ නිසා. ඒ ගුරුහාමුදුරුවෝ මුලින්ම නමක් දෙනවා. ඒ නම තමයි ස්වාමීන් වහන්සේගේ නම විදිහට සැලකන්නේ. මේ කාලේ නම විදිහට සැලකන්නේ. ඒ නමක් දීමේ ඉඳන්ම මේ සියලුම දේ ඒ ලොකු හාමුදුරුවෝ කෙනෙක් විසින් සපයනවා. ඉතින් ඔබ කෘතවේදී අය නම්, ඔබ හැම දිනෙක මෙහෙම කෘතවේදී අය තමයි. ඔබේ ආගමික ජීවිතය සපුරා ගන්නට, දරුවන්ට දහම් පාසලට යවලා දරුවන්ට උගන්වන්නට, දරුවන්ට ශික්ෂණය ලබා දීමේ ඉඳන් ඒ දරුවාට කරන සියලුම දේවල් ආධ්‍යාත්මික දේවල් කරන උපකාර කරන්නේ ස්වාමි වහන්සේ. ඒ වගේම ඔබ ලෙඩ වුණාම මහලු වුණාම මරණාසන්න මොහොතේ හැම වෙලාවෙම ඔබ බෙහෙත සලසා ගන්න ස්වාමීන් වහන්සේලාගේ ඒ විතරක් නෙවෙයි කෙනෙක් මිය ගියාම මිය ගියපු කෙනා සුභති ගාම වෙන්නට පිනක් කරලා තිංහනුමෝදන් කරන්නටත් ඔබ උපකාර ලබා ගන්න ස්වාමීන් වහන්සේගේ එහෙනම් අපි කොයිතරම් දුරට පිනතුනේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කෙරේ කෘතවේදී වෙන්න ඕනද අන්නේ කෘතවේදීත්වයේ හමුනේ පිනතුනේ ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ගුරු හාමුදුරු කෙනෙක් අපවත් සිට වෙලාවේදී අපි මේ ගෞරවය දක්වන්නට ඕන. ඒක දක්වන්නේ අපවත් ස්වාමීන් වහන්සේ තේමාචින්ද නෙවෙයි. ඒ ගෞරවය අපි දක්වන්නේ මේ ජීවත් වෙන ස්වාමීන් වහන්සේට, ඒ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේට අපෙන් කරන කෘතවේදීත්වයක් විදියට. ඉතින් ඔබ හැම දෙනෙක්ම සතුටට පත් වන්න ඒ කෘතවේදී පින්කමටයි ඔබ මේ සහභාගී වෙන්නේ කියලා. ඉතින් ස්වාමීන් වහන්සේලා ගැන බොහෝ දෙනෙක් ඇත්තම නියම තත්ත්වේ දන්නේ නැහැ. උන්වහන්සේලා කොයිතරම් කැපවීමක් කරනවද? කොයිතරම් අමාරුවෙන්ද මේ තත්ත්වයට පත්ුනේ? කොයිතරම් දුෂ්කරතා මැදේ දාවේ කියන එක ඇත්තම ඒක පිළිතුන් දන්නේ නැහැ. අම්මගේ තාත්තගෙන් වෙන් වෙලා විහාරස්ථානට ආවට පස්සේ ඒ ස්වාමීන් වහන්සේලා වැඩිහිටි ස්වාමීන් වහන්සේලා දෙමව්පිය වගේ කටයුතු කරනවා. අනිත් සහෝදර ස්වාමීන් වහන්සේලා ඇති වෙන හැම ප්‍රශ්නයකදීම උදව් කරලා නගා සිටවන උත්සාහ කරනවා. බුදුහාමුදුරුවෝ ඒක දේශනා කළා. ගුරුවරු පුත්‍ර ස්නේහයෙන් කුඩා හාමුදුරුවෝ දැස බලන්න ඕන. අනිත් සහෝදර හාමුදුරුවෝ වෙන සඳහන් කරනවා අඤ්ඤමාන්‍ය වචනේන අඤ්ඤමාන්‍ය උත්ථාපනේ කියලා. ඔවුන් නගා සිටවන්නට නිතර ධෛර්යමත් කරමින් පිටපත් ඉඳගෙන අනිත් අය උදව් කරනවා. යුද්ධයකට යන්නට යුද සෙබලෙක් ඉදිරියට යනකොට එක යුද සෙබලෙක් ඉදිරියේ යුද්ධ කරනකොට තවත් 5 දෙනෙක් හෝ 6 දෙනෙක් පිටපත් ඉඳගෙන මේ සෙබලාට අවශ්‍ය පහසුකම් ටික සලසනවා. අන්න ඒ වගේ තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ සමාජයේ කටයුතු කරනකොට ඒ හාමුදුරන්ගේ අම්මා තාත්තා ගුරුවරු දායකයෝ ඇතුළු තවත් විශාල පිරිසක් පිටුපස්ස ඉඳගෙන මේ ස්වාමීන් වහන්සේට ලබා දෙන ශක්තියෙන් තමයි මේ ලෝකයට මෙවැනි සේවයක් කරන්නේ. ඉතින් එවැනි ස්වාමීන් වහන්සේලාගේ ගුරු ස්වාමීන් වහන්සේලා අපවත් වෙනකොට අපේ යුතුකම තමයි මේ හැටියට පින්කම් කරලා පුණ්‍යානුමෝදනා කරන එක. ඉතින් මේ උතුම් පින්කමට ඒ කෘතවේදී කාර්යයටයි ඔබ මේ සම්බන්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කේवला හේසා වික්කරේ සත්පුරුෂ භූමී යනි නම් කතඤ්ඤතා කතවේදී කියලා. ලෝක යම්තා යහපත් ගුණධම් තියෙනවා නම් ඒ සියල්ලගේම පදනම කෘතවේදීත්වය පළමුණ සැලකීම කියලා. All good qualities depend on gratitude කියලා. ජීවිතේ ඕනෑම හොඳ දෙයක් බලන්න ඔබ කරන අරුවෙන් ඔබේ කොණ්ඩේ පීරන එක, ඔබේ ඇඳුම හොදන එක, ඔබේ වාහනේ හොදන එක, ඔබ ඉන්න ගෙදර පිරිසිදු කරන එක, ඒ දේ ඉඳන් පිනතුනේ හැම දෙයකම මූලික රූට් එක පදනම තමයි, ෆවුන්ඩේෂන් එක තමයි කෘතවේදීත්වය කියන්නේ. එතකොට ඔබ අද මේ කරන ක්‍රියාවලිය කෘතවේදීත්වය. තමන්ගේ විහාරස්ථානයේ වැඩ සිටින ඒ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් කරන කෘතවේදීත්වයකමක් කියලා ඔබ සතුටට පත් කරන මේ උතුම් දුර්ලභ ගුණයට ඔබ හිමිකරුවෙක් වුණා කියලා සතුටට පත් වෙන්න. ඉතින් මේ සෝදානම් කරව මතක වස්ත්‍රය එයාකවත් කිවදාල ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි පූජා කරමු. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, ඒ වගේම උන්වහන්සේගේ ශ්‍රාවකෝ ආර්ය මහා සංඝරත්නය වෙනුවෙන් මේ සෝදානම් කරපු මතක වස්ත්‍රය පූජා කරමු. පූජා වේවා. අපවත් කිවදාල කොටවායේ විමලානන්ද ස්වාමීන් වහන්සේට මේ දින සරි සම්පත්තිය පිණිස නිර්වාණාබෝධය පිණිස හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ මතක වස්ත්‍රය කීප දෙනෙක් අල්ල ගන්න ඇවිල්ලා කීප දෙනෙක් අතේ තියාගෙන අපි මේක සංසතු කොට පූජා කරමු. මේ හැටියට අපි ආයතනයේ කියලා සංගරත්නයට පූජා කරමු. කවුරුත් සම්බන්ධ නැගා කියන්න නමස්කාරය කියන්න. කාලකතස්ස විමලානන්ද මහතේරස්ස සංගත්තාය නිබ්බානත්තාය ඉමං මතක වත්තං බික්ඛෝ සංගස්ස දේම කාල කටස්ස විමලානන්ද මහා තේරස්ස සග්ගත්තාය නිබ්බානස්සාය ඉමං මතක වත්තං බික්ඛෝ සංගස්ස දේම කාල කටස්ස විමලානන්ද මහා තේරස්ස පුඤ්ඤත්තාය සග්ගත්තාය නිබ්බානත්තාය ඉමං මතක වත්තං බික්ඛෝ සංගස්ස දේම හොඳයි ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න මේ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේලා අනිත්‍ය ප්‍රතිසංයුක්ත ගාථාවක් සංග්‍රහණා කරමින් මේ අවස්ථාවේදී අනිත්‍යතාවය මෙහි කරනවා භාවනාවේ කුසලයක් විදියට සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි ඉපදෙන ධර්මතාවයන් හේතු නිසා ඉපදিলা හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ භාවයට පත් වෙනවා අන්නේ ස්වභාවය මනමින් අවබෝධ කර ගැනීම උතුම් වූ ශාන්තියයි කියන එකයි මේ ධාතාවේ තේරුම අනිත්‍යවත් සංඛාරා උපාදවය ධම්මිනෝ උපජ්ජේතා නිරුද්ධාන්තේ තේ සංඝෝප සමෝසුකෝ කියන ධාතාව ස්වාමීන් වහන්සේලා සජ්ජහනා කරමින් මේ අස්ථාවේදී අනිත්‍ය මෙහි කරනවා ඔබ ඒ සඳහා තමන්ගේ හිත යොදවමින් ඒ සඳහා කටයුතු කරන්න අනිච්චාවත සංඛාරා අපේ ජීවිතවලට අපි මේ කුසලයක් දැස් කර ගන්න අවස්ථාව. ඔබ පන්සල දෙනකොට මේ ස්වාමීන් වහන්සේලා දකිනකොට බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ දකිනකොට මේ තම පිරිතුරු මල් දකිනකොට ඔබේ හිතත් බොහොම ලස්සන වෙනවා. හිතේ කුසල චේතනා වැඩි වෙනවා. අන්නේ කුසල චේතනා තමයි අපි ඒ නායක ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා පිණිස අනුමෝදන් කරන්නේ. ඒ අතර අපි ධර්මයේ ගැඹුරු අවස්ථාවක් වන මරණය මොහොතට හරි මෙහෙ කරන්නට ඕන. දහරාජ මහන්තාච යේ බාලා යේත පඬිතා කුඩා අයත් ඒ වගේම වැඩිහිටිය අයත් නුවණ තියෙන අයත් නුවණ නැති අයත් මේ සියලුම දෙනා මරු වසඟයට යනවා කියන එකයි මේ ගාථාවේ තේරුම. බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මරණ ධම්මෝ මෙ මරණ අනතීතෝති අභින්හන් පච්චේකම් බං කියලා. තමන් මරණයට පත් වෙන කෙනෙක් බව නිතර මෙනෙහි කරන්න කියලා. අපි බුදුරජාණන් වහන්සේට ආදරේ නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අපිට පිළිපැද්දොත් අපේ ජීවිතේ යහපතක් වෙනවා කියලා අපි විශ්වාස කරනවා නම් අපිට මේකත් කරන්න වෙනවා වෙනතලෙ. කෙනෙක් මරණයට පත් වුණාට පස්සේ විශේෂයෙන් අපේ ජීවිතේ අපේ ළඟින් ඉන්න සමීපතම ඥාතියෙක් මිය ගියාට පස්සේ ඔබට ඒ සංහිඳියා ලැබෙනවා, අහන දකින් ලැබෙනවා. මේ අවස්ථාවේ ඔබ කියන්න එපා, මම නම් තුන් හිතකින්වත් හිතුවේ නැහැ මෙච්චරින් මට මෙයා නැරේ කියලා. එහෙම කියන්න බෑ පින්නතුනි. ඒක බුදුරජාණන් වහන්සේට කරන අදෝරයක්. අපේ ශාස්ත්‍රෝ වූ අපේ සරණගේ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මරණ ධම්මෝ මරණ නනතිතෝති අවින්හන පච්චවේති සම්බන්. අපි මැරෙන අය මරණේ නොයෙක්ම වය කියන එක නිතර මෙහි කරන්නේ කියලා. අපි අප ගැන තම තමනුත් මේ කාරණය සිහිපත් කරන්න. අඩුගානේ දවස්තර වරක් හරි ඇස් දෙක පියාගෙන කල්පනා කරන්න. අනේ මගේ මේ ශරීරේ කවදා හරි දෙනක් මත තියෙනව නේද? මගේ නාසි විතරයෙන් එකතු වෙලා එදාට මා ගැන කතා කරනව නේද? එදාට මං ගැන කතා කරන්න හොඳ දෙයක් මං විතුරු කළ දෙන්නේ කියලා ඇස් දෙක පියාගෙන මොහොතක හරි කලින් බලන්න. එදාට මගේ අවසන් ශරීරයක මිනිස්සු ගෞරව දක්වන වෙලාවේදී මං ඉපදෙලා ඉන්නක නීමෙත කොහෙද කියලා බලන්න. මනුස්ස ලෝකේ හෝ ඊට වඩා ඉහළ තැනකට යන්නට මං අවශ්‍ය දේවල් ටික සම්පාදනය කරගෙන ඉන්නේ කියලා මොහොතකට හරි කල්පනා කරලා බලන්න. ඒ විතරක් නෙවෙයි. ඔබ ඊටාම ආදරය කරන අය. අපි එහෙම වෙන්න කියලා කියන්නේ නැහැ. එහෙම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ නැහැ. අපි නිතරම ප්‍රාර්ථනා කරන්නේ ඔබේ කැමැති අය ඔබ ජීවත් වෙන සම ජීවත් වෙන කියලා තමයි අපි පිළිත් කියලා ආශිර්වාද කරන්නේ. නමුත් වෙනුවෙන් අපි ආධ්‍යාත්මික ශක්තිමත් වෙන්නට ඕන. ඒ නිසා මොහොතක් හරි ඔබ ඊටාම ආදරය කරන අය මිය ගිහිල්ලා ඒ ශරීරේ දෙනක් මත තියෙන ආකාරය කලින්ම බලන්න. බලලේ අවස්ථාවට තමන් මොහොන දෙන්න කොච්චර දක්ෂද, තමන්ගේ මානසිකත්වයේ කොච්චර ඒකට සූදානම්ද කියන එක බලන්න. ඔබේ සහෝදර සහෝදරයන් වෙන්න පුළුවන්, අමතක වෙන්න පුළුවන්, හේදරක් නෙවෙයි ඔබේ දරුවෝ වෙන්නත් පුළුවන්, ඔබේ මොනහොර මෙහෙමිරිය වෙන්නත් පුළුවන්. ඒ තත්ත්වයට ඔබට කලින් පත් වෙන්න පුළුවන්. අන්න එහෙම පත් වෙච්ච අවස්ථාවේදී ඒ අවස්ථාවට මට අභිමානී මානසිකව නොවේකේ මුහුණ දෙන්න පුළුවන්ද කියලා තමන්ම තමන් ගැන මොහොතක් කල්පනා කරලා බලන්න. ඒ ශරීරවල ටික තමන්ගේ වටේ තියෙන පිළිහිතලන් ඒ අවස්ථාවට තමන් කොහොමද මුහුණ දෙන්නේ කියන එක කලින්ම සූදානම් වෙලා ඉන්න. මේක තමයි අපි බුදුහාමුදුරන්ගේ අනුශාසනාව පිළිගන්නව නම් කළ යුතු දේ. ඒ විතරක් නෙවෙයි, ඒ සමීපතම ඥාතිය මිය ගිහිල්ලා මේකට වඩා හොඳ සුගතියකට යන්නට ඔබ එයාට උදව් කරද තියෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. තමගේ ඥාතියට දරුවන්ට අධ්‍යාපනයේ මිලමුදල් වලින් රැකිරක්ෂා වලින් කෑම බීම වලින් උදව් කරන අතරින් කුසක ආහාර ගතක වස්ත්‍ර ඔළුවට සාස්ත්‍ර දෙන අතරින් සීතට කුසලයේ එකතුම රැඳීලා ඔබ බලන්න. මේ ශරීරය අත්හරිනකොට එයා මේකට වඩා ඉහළ තැනකට යන්නට ඔබ දරුවන්ට ඇත්තටම උදව් කළ තියෙද කියලා බලන්න. ඔබේ සංයුක්ත ඥාතියන්ට කුසල දිනු කරගන්න ඔබ කොච්චර උදව් කළද කියලා ඔබ හදවතින් අහලා බලන්න. අන්න ඒ සඳහා අපි අප්‍රමාදී වෙන්න ඕන. ඉතින් අපට මරණයක් නැහැ හැම තැනකදීම පින්නතුනි අපි මේක හිතන්නට ඕන. එහෙම හිතුවොත් තමයි අපේ ජීවිතවල පරිවර්තනයක් වෙන්නේ. නැත්නම් අපේ ජීවිතවල වෙනසක් නැහැ. අපි මලකවලට ඇවිල් යනවා. පොඩ්ඩක් අඬල යනවා. ආයෙ ගිහ සුපුරුදු විදිහටම අපි ඉන්නවා. නමුත් පිළිතුරු අපේ ආධ්‍යාත්මික වශයෙන් සුවිශේෂී වෙනසක් අපේ ජීවිත තුළ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි අපි ඇත්තටම මේ සම්බුද්ධ ශාසනය ප්‍රයෝජන ගන්න වෙන්නේ. ඊටාම දුර්ලභ මිනිසාත්ම භාවයේ අතිශය දුර්ලභ බුද්ධෝත්පාදයේ ශනි සම්පත්තිය මේ හැම දෙයකින්ම අපි උපරිම පලන් ලබා ගන්නට ඕන. ඉතින් ඒ සඳහා අප්‍රමාදී වෙන්නට මේ අවස්ථාවත් අපි කාරණයක් කරගන්නට ඕන. ඉතින් ඔබ හුඟක් සතුටට පත් වන්න යාස්ථාවේදී මහා ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයට ඇවිදෙලා ස්වාමීන් වහන්සේ වෙදලම්පත් ආදී පූජා කළා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ගිලම්පත්ත මල් පහන් ආදී සුවඳුන් ආදී මේ බොහෝ දේ පූජා කරලා මතක වස්ත්‍ර පූජා කරලා පන්සිල් සමාදන් වෙලා අනිත්‍ය ප්‍රතිසංයුත ගාථාවට යොමු බන්දේලා මේ සියලු මාකරෙන් ගත් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් අද විශේෂයෙන් සිහිපත් කරන මීට දින කිහිපයකට කලින් අපවත් වී වදාළ කොටවායේ විමනානන්ද ස්වාමීන් වහන්සේ අපේ ගෞරවනීය සමාජයේ චන්දරතන ස්වාමීන් වහන්සේගේ ආදරණීය ගුරු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන්ව සුවපත් වේවා. උන්වහන්සේගේ සසර බවගාමී ජීවිතය වැඩ වඩාත්ම වාසනාවන්ත වේවා, සුභදිගාමී වේවා. මතුවාත්ම භාවලත් මේ සම්බුද්ධ ශාසනයට උපකාර කරන්නට සම්බුද්ධ ශාසනයට පිළිගවන්නට උන්වහන්සේගේ ජීවිතය හොඳ තැනක ප්‍රතිසන්දි ලබාවා. අවසන උන්වහන්සේට උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියන ප්‍රතමෙන් තැන් වාදී අරගෙන තැන් වඩමින් පුණ්‍යානුමෝදනය කරමු. ගාථාව කියමක කවුරුත් එකට ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ පරිවහපුරා පරිපුරෙන්ති සාදරං ඒවමේවයිතෝ දින්නම් තේතානං උපකප්පති උන්න මේ උදකං වට්ටං යතා දින්නම් ප්‍රවක්කති ඒවමේවයිතෝ දින්නම් තේතානං උපකප්පති හොඳයි පින්නතුනි මේ අවස්ථාවේදී මේ කෘතවේදී සත්පුරුෂ පින්නතුන් බොහෝ දුර බැහැර පටන් ඇවිල්ලා තමගේ කාලය ක්‍රමය කැප කරලා මේ උතුම් කෘතවේදී මේ කමට සහභාගී වුණේ තමගේ හිතේ කුසල චේතනා ජනිත කරගත් අවස්ථාව ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙනුවෙන් කරපු ආදාහන පුණ්‍යෝත්සවයකට ඔබ සහභාගී වුණා කියන ඒ කුසල චේතනා ඇති කරගන්න තමන් මේ සතරක මඟ වේදනක් ඇති කරගත්තේ ඒ ස්වාමීන් වහන්සේට නෙවෙයි අත්‍යවම මේ උපකාරය කළේ ඔබටම ඔබේ හිතටම ඔබේ සසර ගමනටම මේ කරගත් උපකාරයක් මේක. කොයිතරම් කුසල චේතනා මේ වෙලාවේ ඔබ ජනිත කරගත්තද හිතේ. ඉතින් මේ පහළ කරගත් උතුම් පුණ්‍ය චේතනාවල බලයෙන් මේ පින තුන හැම දිනකටම ආදරණීය දරුවන් ඥාතීන් ඇතුළු හැම දිනකටම මේ පින නිරෝගී සම්පත්තිය පිණිස දිගාසිරි සම්පත්තිය පිණිස හේතු වේවා. මේ ජීවිතේ වඩ වඩා සතරේ සැනසීමේ ජීවත් වීමට මෙතින් තමයි ආශිර්වාදයක් වේවා. සතර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැමදෙනාටම කෙරවන සරණයි.